ಈ ಭಾಗ್ಯವತ್ತು ಅರಹತ್ತು ಸಮ್ಮ ಸಂಬುದ್ರಜಾನನ್ ವಹನ್ಸೇಟ್ ನಮಸ್ಕಾರ ವೇವಾ ನಮೋ ಬುದ್ಧಾಯ. ತುನ್ ಲೋಕೇಟಮ ಸೀಲೆ ನಂಬು ಆರಕ್ಷಾವ ರಕವರಣ್ಯ ಸಿವನ್ ಬಿದಾದಿನ ತುನ್ ಲೋಕೇಟಮ ಕರುಣಾವ ಮುದಿತಾವ ಆದಿವು ಸಿಸಿಲಸ ಬಿದಾದಿನ ತುನ್ ಲೋಕೇಹಿಮ ವೆಸಿನ ಪ್ರಜ್ಞಾವಂತ ಬುದ್ಧಿಮತ್ ಮಿನಿಸನ್ ಹಟ ಅಮಾರಸ ವೇಹಿನ ಅರ್ಹತ್ ಫಲೆ ಆತಿ ಮಗ ಫಲ ಲಪಾದಿನ ತುನ್ ಲೋಕೇಹಿ ಇಥಾಮತ್ ಉತ್ಕೃಷ್ಟವೋ ಮಹಾವೃಕ್ಷಯಾಕ್ ಬಂದವೋ ಅಪಗೆ ಸಮ್ಮ ಸಂಬುದ್ರಜಾನನ್ ವಹನ್ಸೆ ವಿಸಿನ್ ದೇಶನಾಕರಾನಟೇತುನು ಏ ಅಸರಿಮತ್ ಧರ್ಮಯ ಅಸರಿಮತ್ ದಂಸಕ ತೊಲೆನ್ ಅಸರಿಮತ್ ಲೆಸಟ ಪ್ರವರ್ತನೆ ವೆನ ಹೋರಾವತ್ ಸಮಗಿನುಯಿ ಶ್ರದ್ಧಾವಂತ ಪಿನ್ವಂತ ಒಬ ಸಿಯಲೋಮ ದಿನಾಮಿ ಅವಸ್ಥಾವೇದಿ ರೂಪವಾಹಿನಿ ಕಲನ ಮಿತುರಾವನ ಶ್ರದ್ಧಾ ನಾಲಿಕಾವತ್ ಸಮಗಿನ್ ಏಕಾತ್ಮಿತವೇ ಸಿಟಿನ್ನೆ ಅದ ದವಸೇತೀತ್ ಶ್ರದ್ಧಾ ನಾಲಿಕಾವೇ ಕಾರುಣಿಕ ಆರಾಧನೆ ಪಿಲಿಕೆನ ಅಪಹಟ ಎ ಬಾಕ್ಯವತು ನಹನ್ಸೇಗೆ ದಹಮ ಕಿಯಾದೇಮಟ ಮೆಮ ಮೆತ್ರಿಯಟ ವೆಡಮ ಕರಾನಟ ಎದ್ದುನು ದಂಬದಿನಿಯ ಮುತ್ತುಗಲ ಅನಕಾರಿಕಾ ಭಾವನಾ ಅಸಪುಹಿ ವ್ಯಸನ ಪಿನ್ವತ್ ಮೇನ್ಯನ್ ವಹನ್ಸೇಗೆ ಪಾದ ನಮಸ್ಕಾರ ಕರಮಿನ್ ಅದ ದವಸೇ ವೆಡಸಟಹನಟ ಅಪಿ ಪಿಲಿಕನು ಲಭನವಾ. ಪಿನ್ವತ್ ಮೇನ್ಯನ್ ವಹನ್ಸ ಏ ಭಾಗ್ಯವತುನ್ ವಹನ್ಸೇ ಸಿಯಲು ಲೋ ಸತುನ್ ಕೆರಹಿ ಉಪನ್ ಅನಂತ ಅಪ್ರಮಾಣ ಕರುಣಾವಿನ್ ದೇಶನಾ ಕರನಟೆದುನು ಏ ಅಸರಿ ಮದ್ಧರ್ಮಿಯ ಅಪಹಟತ ದೇಶನಾ ಕರನ ಸೇಕ್ವಾ ಅವಸರಾಯ ಪಿನ್ವತ್ ಮೇನ್ಯನ್ ವಹನ್ಸ ಸಾಧು ಸಾಧು ಸಾಧು. ನಮಸ್ಕಾರ ವೇವಾ ಬುದುರುವನಟ ಸಮದಾ ಬುದುಹಿಮಿ ಸರಣಯಾಮಿ. ನಮಸ್ಕಾರ ವೇವಾ ದಮ್ರುವನಟ ಸಮದಾ ಸದಹಂ ಸರಣಯಾಮಿ. ನಮಸ್ಕಾರ ವೇವಾ ಸಂಗರುವನಟ ಸಮದಾ ಮಹಾಸಂಗ ಸರಣಯಾಮಿ. ನಮಸ್ಕಾರ ವೇವಾ ತುನುರುವನಟ ಸಮದಾತಿ ಸಾರಣ ಸರಣಯಾಮಿ. ಸಾಧು ಸಾಧು ಸಾಧು. ನಮೋ ಬುದ್ಧಾಯ. ಸದೇಹವತ್ ಪಿನ್ವತ್ನಿ ಪಿನ್ವತುನಿ ಒಬ್ಬ ಧನ್ಯವಾದ ಅಪಿ ಮೇತರಂ ದೀರ್ಘ ಸಸರ ಗಮನಕ್ ಗಮನ್ ಕರನ್ನಟ ಅಪೇ ಮೇ ಸಿತ್ ವಸಂಗ ವೆಲಾ ತಿಬುನು ಅಪೇ ಮೇ ಸಿತ್ ವೆಸಿಲ ತಿಬುನಿ ಕುಮಕಟದ ಕೇಳ ಬುದ್ರಜಾನನ್ ವಹನ್ಸೆ ದೇಶನಾ ಕರನವ ಅವಿಜ್ಜಾಯ ನಿಯುತ್ತೋ ಲೋಕೋ. ಅಪೇ ಸಿತ್ ಅಪೇ ಮೇ ಜೀವಿತೆಯ ಸಸರೆನ್ ಎತರವೆನ್ನಟ ಬೆರಿ ವಿಧಿಯಟ ಕಲುವರ ವೆಲಾ ಇತಾಮತ್ಮ ಅಂತುರು ವೆಲಾ ತಿಬುನೆ ಅವಿದ್ಯಾವೇ. ಮೇ ಲೋಕೇ ತಿಯನ ಅಂದುರುಮ ತೆನ ಅಂಧಕಾರಮ ತೆನ ಕೊಯ್ದ ಅವಿದ್ಯಾ ಸಹಗತ ಒಬೇ ಸಿತ. ಬುದ್ರಜಾನನ್ ವಹನ್ಸೆ ದೇಶನಾ ಕರ್ನೋ ಪಿನ್ವತ್ನಿ ಅವಿದ್ಯಾವಿನ್ ಅಪಿ ವೆಸಿಲ ಇನ್ನ ಬವ ಅಪಿಟ ನೊತೇರೆನ್ನೆ ಪ್ರಮಾದಯಾತ್ ಮಸುರುಕಮತ್ ನಿಸಾ. ಅತಿ ದೀರ್ಘ ಸಸರ ಗಮನಕ್ ಪುರಾವಟ ಅಪಿ ಪ್ರಮಾದೋಣ ಅತಿ ದೀರ್ಘ ಸಸರ ಗಮನಕ್ ಪುರಾವಟ ಅಪಿ ಮಸುರುಕಮಿನ್ ಪೆಲುನ. ಏನಾ ಮೇ ಪ್ರಮಾದಯಾತ್ ಮಸುರುಕಮತ್ ನಿಸಾ ತಮಾಯಿ ಅಪಿ ಅವಿದ್ಯಾವಿನ್ ವೆಸಿಲ ಇನ್ನ ಬವ ಅಪಿಟ ತೇರೆನೆ ನೆತ್ತೆ. ಅಪಿ ಮೇ ಸಸರ ಗಮನ ಪುರಾವಟ ಅಲಂಕಾರ ಕರಗನೆ ಇನ್ನೆ තවරගෙන ඉන්න පින්වත්නි, තණ්හාව ජප්පා බිලේපනම් රූමි. තණ්හාවෙන් තමයි අපි ලස්සන වෙලා ඉන්නේ මේ සසර පුරාවට. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා ඔබේ ලොකුම බය දුක. දුක තමයි අපිට තියෙන ලොකුම බය. ඉතින් මේ ලෝකයට කලාතුරකින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපිවේ බයින් නිදහස් කරනවා. බය රහිතව ජීවිතයට මුහුණ දෙන්න බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. ඉතින් පින්වත්නි, අදත් අසිරිමත් දම්සක සදහම් වැඩසටහනින් අපි හැම දෙනාම මේ සූදානම් වෙන්නේ. අපි ඉතාමත් මාදරෙන් මුළු හදවතින් සරණ ගියපු අපගේ ශාස්ත්‍රු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විශ්මිත අවබෝධයෙන් ස්වල්පයක් ශ්‍රවණය කළා අපේ ජීවිතයට ගලපා ගන්නටයි. ඉතින් අද මේ පින්වතුන් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකාය දෙක අභිසමය සංයුක්තයේ ඇතුළත් වන නිධාන වර්ගයේ ඇතුළත් වන අත්තිරාග සූත්‍රය. මොකක්ද සූත්‍රයේ නම? අත්තිරාග සූත්‍රය. රාගය තිබුණොත් ඔබට මොකද වෙන්නේ? අත්තිරාග කියලා කියන්නේ රාගය තිබුණොත් කුමක්ද අපිට වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, චත්තා රෝමේ භික්කවේ ආහාර. පින්වත් මහණෙනි, ආහාර වර්ග හතරක් තියෙනවා. කීයක්ද? හතරක් තියෙනවා. භූතානංවා සත්තානං තිතියා. ඒ ආහාර වර්ග හතරෙන් කරන්නේ උපන් සත්ත්වයාගේ පැවැත්ම පිණිස උදව් කරනවා. කුමක්ද කරන්නේ? උපන් සත්ත්වයාගේ පැවැත්මට උදව් කරනවා. සම්භවේසීනංවා අනුග්‍රහාය. උපදින්නට සිටින සත්ත්වයන්ටත් උපදින්නට උපකාර කරනවා. කුමක්ද මේ ආහාර හතර? කත මේ චත්තාරෝ, මොනවද ඒ ආහාර? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කබලීකාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුමෝවා. කබලින්කාර ආහාර, ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාර. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පස්සෝ දුතියෝ. දෙවැනි ආහාරය තමයි ස්පර්ශ ආහාරය. කුමක්ද දෙවැනි ආහාරය? ස්පර්ශ ආහාරය. පළවෙනි ආහාරය කබලින්කාර ආහාරය, දෙවැනි ආහාරය ස්පර්ශ ආහාරය. මනෝ සංචේතන තතිය. තුන්වෙනි ආහාරය තමයි මනෝ සංචේතන ආහාරය. කුමක්ද? මනෝ සංචේතන ආහාරය. විඤ්ඤාණ. විඤ්ඤාණං චතුත්තං. හතරවෙනි ආහාරය තමයි විඤ්ඤාණ ආහාරය. ඉමේ කෝ භික්කවේ චත්තාරෝ ආහාරෝ. පින්වත් මහණෙනි, ඔන්න ඔය ආහාර වර්ග හතර තමයි භූතානං වා සත්තානං තිතියා. උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් සම්භවේ සීනං වා අනුග්‍රහය. උපදින්නට සිටින සත්වයන්ට අනුග්‍රහය පිණිස පවතින ආහාර හතර. එහෙනම් ආහාර වර්ග හතරෙන් සිද්ධ කරන්නේ මොකක්ද? උපන් සත්වයාට පවතින්න උදව් කරනවා. ඒ කියන්නේ දැන් අපි මේ පැවතිලා ඉන්නේ උපන් සත්වයන් හැටියට, අපි මේ පැවතිලා ඉන්නේ ආහාර නිසා, මේ ආහාර වර්ග හතර නිසා. ඒ වගේම උපදින්ට සිටින සත්වයන්ට අනුග්‍රහය පිණිස හේතු වෙනවා. උපදින්ට සිටින සත්වයන්ට අනුග්‍රහය පිණිස හේතු වෙනවා. මොනවද ඒ ආහාර වර්ග හතර? මොනවද? කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඤ්ඤාණ ආහාර. ඔබ සමහර විට මේ සසරේ අපි උපදින්ට හේතු වෙන මේ ආහාර වර්ග හතර ගැන අහලා නැහැ. අපි හිතන්නේ අපි පැවතිලා ඉන්නේ අපි ගන්න ගොරෝසු ආහාර නිසා. බත්, මාළු, පාන් ඒවා නිසා කියලා. නමුත් පින්වත්නි, සසරෙන් නිදහස් වෙන්න කියලා අපි හිතාගෙන කන්නේ බොන්නේ නැතුව හිටියොත් අපි ආය උපදින්නේ නැතුව ඉඳීද? මොකද හිතන්නේ? එහෙම වෙන්නේ නැහැ. අපි කෑම බීම වර්ජනය කරා කියලා අපි ආය උපදින්නේ නැතුව ඉන්නේ. ඒකට හේතුව තමයි පින්වත්නි, කබලින්කාර ආහාර කියන මෙන්න මේ ආහාරය භෞතික ආහාරයක්. අපේ මේ භෞතික ශරීරය පවත්වන්න උපකාර වෙන ආහාරයක් තමයි කබලින්කාර ආහාර කියලා කියන්නේ. ගොරෝසු හෝ සියුම්. ගොරෝසු කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න ආහාර. මිනිසයන් හැටියට තද ගතියෙන් යුක්ත ආහාර තමයි කබලින්කාර ආහාරවල ගොරෝසු ආහාර කියලා කියන්නේ. ඕලාරික. සුකුම කියලා කියන්නේ සියුම්. සියුම් ආහාර අනුභව කරන්නේ කවුද? දෙවිවරු. දෙවිවරු අනුභව කරන්නේ සියුම් ආහාර. මේ පින්වතුන්ට මතක ඇති අපගේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ බෝසතාණන් වහන්සේ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කරපු වෙලාවේ දෙවියන්ට බොහෝම කම්පාවක් ඇති වුණා. දෙවියෝ හිතුවා බෝසතාණන් වහන්සේ ආහාර ගන්න එක ප්‍රතික්ෂේප කළොත් අපි බෝසතාණන් වහන්සේගේ මේ රෝම කූපවලින් දිව්‍ය ඕජස් ඇතුල් කරනවා. අපි බෝසතාණන් වහන්සේගේ ජීවිතයට හානියක් වෙන්න දෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි, දෙවිවරු අනුභව කරන කබලින්කාර ආහාර සියුම්. අපි අනුභව කරන ආහාර වගේ ගොරෝසු ආහාර නෙමෙයි. ඒවා ඉතාමත්ම සියුම්. ඒ තමයි කබලින්කාර ආහාර. ඔබට හොඳට පහසුවෙන් තේරෙනවා මොනවද මේ කබලින්කාර ආහාර කියන්නේ. අපි සාමාන්‍යයෙන් අනුභව කරන ආහාර. ඊළඟට දෙවැනි ආහාරය තමයි ස්පර්ශ ආහාරය. පින්වත්නි, ස්පර්ශ ආහාරයයි මනෝ සංචේතන ආහාරයයි එවැගේම විඥාන ආහාරයයි කියන මෙන්න මේ ආහාර වර්ග තුන මානසික ආහාර. භෞතික දේවල් නෙමෙයි. අතින් අල්ලන්න පුළුවන්ද? බෑ. පෙන්වන්නට පුළුවන්ද? බැහැ. ඒ ආහාර වර්ග තුනම මානසික ආහාර. අපේ මානසික ශරීරය, සංඥාමය ශරීරය, මනෝමය ශරීරය පෝෂණය කරන්නේ ස්පර්ශ ආහාරයනොත්, මනෝ සංචේතන ආහාරයනොත්, විඥාන ආහාරයනොත්. කුමක්ද පින්වත්නි ස්පර්ශය කියන්නේ? කුමක්ද? තින්නං සංගති පස්සෝ. මොකද්ද? තුනක එකතු වීම. මොනවද තුන? අපි කෙටියෙන් කිව්වොත් අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි සිතත් සමග එක්වීම තමයි ස්පර්ශය. තින්නං සංගති පස්සෝ. අපි ගත්තොත් අභ්‍යන්තර ආයතනයේ හැටියට ඇස. ඇසත් එක්ක එකතු වෙන බාහිර ආයතනය කුමක්ද? රූපය. එහෙනම් ඇසයි රූපයයි ඇසේ විඥානයයි එකතු වීම හඳුන්වනවා ඇසේ ස්පර්ශය කියලා. කනයි ශබ්දයයි කනේ විඥානයයි එකතු වීම හඳුන්වනවා කනේ ස්පර්ශය කියලා. නාසයයි ගඳ සුවඳයි නාසේ විඥානයයි කියන මේ කාරණා තුනේ එකතුව හඳුන්වනවා නාසේ ස්පර්ශය කියලා. දැන් ඔබ කියන්න දිවයි රසයයි දිවේ විඥානයයි එකතු වීම හඳුන්වනවා දිවේ ස්පර්ශය කියලා. කය. කයයි පහසයි කයේ විඥානයයි එකතු වීම හඳුන්වනවා කයේ ස්පර්ශය. මනස. මනසයි අරමුණයි මනසේ විඥානයයි එකතු වීම හඳුන්වනවා මනසේ ස්පර්ශය කියලා. එහෙනම් පින්වත්නි, අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි සිතත් සමග එකතු වීමේ ක්‍රියාවලිය ඔබට සසරේ ආයාය උපදින්ට ආහාරයක් වුණා. ඔබ හිතුවද ඒ ගැන? ඔබට තේරුණාද? ඔබ දැනගත්තද? නෑ. ඒ විශ්මිත හෙළිදරව්ව කළේ සියල්ල දන්න, සියල්ල දක්න අප ඉතාමත් ආදරෙන් සරණ ගියපු අපගේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට තුන්වෙනි ආහාරය තමයි මනෝ සංචේතන ආහාරය. මොකක්ද මනෝ සංචේතන ආහාරය කියන්නේ? අරමුණක් සමග සිත පැවතීම. කුමක්ද? අරමුණක් සමග සිත පැවතීම. අරමුණක් එක්ක සිත පැවතීම පින්වත්නි අපිට සසරේ එන්න ආහාරයක් වුණා. සසරේ අපිට එන්න ආහාරයක් වුණා. ඇසට අරමුණ උනේ රූපය. එහෙනම් මේ රූපය මනසත් එක්ක පැවතුණු නිසා රූප සංචේතනාව කියන දේ හැදුනා. කොමක්ද? රූප සංචේතනාව. ඊළඟට කනට ඇහෙන ශබ්දය මනසත් එක්ක එකතු වීම නිසා හටගත්තා ශබ්ද සංචේතනාව. ඊළඟට පින්වත්නි, නාසයට දැනෙන ගඳ සුවඳ කියන අරමුණ සිතත් සමග එකතු වීම නිසා ගන්ධ සංචේතනාව ඇති වුණා. ඊළඟට දිවට දැනෙන රසය සිතත් සමග එකතු වීම නිසා මොකක්ද ඇති වුණේ? රස සංචේතනාව ඇති වුණා. ඊළඟට පින්වත්නි, කයට දැනෙන අරමුණ කුමක්ද? පහස. පහස සිතත් සමග එකතු වීම නිසා ඇති වුණා පොට්ටබ්බ සංචේතනා. ඒකට කුමක්ද කියන්නේ? පොට්ටබ්බ සංචේතනා. ඊළඟට අපේ මේ සිත නිතරම යම්කිසි අරමුණක් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි හැම වෙලේම මොන හරි හිත හිතා ඉන්නේ. කුමක් හෝ අරමුණක් හිත හිතා ඉන්නේ මේ වෙලාවේ පවා. නේද? එහෙනම් අරමුණක් සමග සිත එකතු වීම නිසා හටගත්තා ධම්ම සංචේතනා. කුමක්ද? ධම්ම සංචේතනා. පින්වත්නි, ඔන්න ඔය සංචේතනා හයේ එකතුව තමයි හඳුන්වන්නේ මනෝ සංචේතනා කියලා. රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියන මෙන්න මේ හයේ එකතුව හඳුන්වනවා මනෝ සංචේතනාව හැටියට. ඒක අපිට සසරේ ආය ආය උපදින්න ආහාරයක් වුණා. බුදුරජාණන් වහන්සේ අපිට තාමත්ම කරුණාවෙන් පෙන්නවා, බත් පාන් නිසා නෙමෙයි අපි සසරේ ආවේ. එහෙනම් කෑම වර්ජනය කළා නම් හරිනේ නේද? එහෙම වුණේ නැහැ. සසර පුරාවට මේ ආහාර හතරින් අපි පෝෂණය ලැබෙනවා මේ ජීවිතයේදී පවා. ඊළඟට හතරවෙනි ආහාරය තමයි විඤ්ඤාණ ආහාරය. මොකක්ද විඤ්ඤාණය කියන්නේ? විජානාතීති කෝ භික්කවේ තස්මා විඤ්ඤාණාති උච්චති. යමක් විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඤ්ඤාණය කියලා කියන්නේ. ඇසෙන් ඔබ විශේෂයෙන් දැනගන්නේ කුමක්ද? රූප. ඔබට ඇසෙන් ශබ්ද අහන්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඇසෙන් කරන්නේ මොකක්ද? රූප දැන ගැනීම. එහෙනම් ඇස තුල හටගන්නවා චක්කු විඤ්ඤාණය, නැත්නම් ඇසේ විඤ්ඤාණය. ඔබට පුළුවන්ද කන් දෙකින් රූප බලන්න? බැහැ. කන් දෙකට කරන්න පුළුවන් මොකක්ද? ශබ්ද අහන එක. ශබ්ද අහන එක. එහෙනම් කනේ ඇති වෙන්නේ කුමක්ද? සෝත විඤ්ඤාණය. නාසයේ ඇති වෙන්නේ? ඔව්, ගාන විඤ්ඤාණය. දිවේ ඇති වෙන්නේ? ජීවහා විඤ්ඤාණය. කයේ ඇති වෙන්නේ? ඔව්, කාය විඤ්ඤාණය. මනසේ ඇති වෙන්නේ? මනෝ විඤ්ඤාණය. ඔන්න ඔය විඤ්ඤාණය අපිට සසරේ ආය ආය උපදින්නත් ඉපදුණු අපිට පැවැත්ම පිණිසත් උපකාර වුණා. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ ආහාර හතර දැකිය යුතු උපමා අපිට ලස්සනට පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ගන්න ගොරෝසු හෝ සියුම් කබලින්කාර ආහාර ගැන ඔබ දැකිය යුත්තේ හරියට මේ වගේ. මේක උපමාවක්. ඇත්තටම සිද්ධ වුණු දෙයක් නෙමෙයි මේ උපමාවක්. බුදුරජාණන් වහන්සේගේ උපමා හරි විශ්මිතයි. ඒ උපමා වලට සමාන කරන්න පුළුවන් උපමා මේ ලෝකෙ කිසි කෙනෙක්ට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා පින්වත්නි, මේ අපි ගන්න ගොරෝසු ආහාර, නැත්නම් මේ කබලින්කාර ආහාර, අපි හපල අනුභව කරන ආහාර ගැන අපි දැකිය යුත්තේ මේ විදිහට. ඔන්න අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පුංචි පුතෙකුයි අත දරුවෙකුයි කාන්තාර ගමනකට යනවා. කාන්තාරයක ගමන් කරනවා. හැබැයි මෙයාලට තියෙන්නේ අල්ප වූ ආහාර ටික. පැන් තියෙන ඉතාමත්ම ස්වල්ප විදිහට. ඉතින් කාන්තාරයේ එතර වෙන්නට කලින් මේ අය ළඟ තිබුණු ආහාර අවසන් වෙලා ගියා. දැන් තුන් දෙනාම බඩගින්නේ. අම්මයි තාත්තයි කල්පනා කරා, අපිට දැන් මේ විදිහට ගියොත් ඔයත් මැරෙනවා මාත් මැරෙනවා, මේ අපි අහිංසක දරුවත් මැරෙනවා. ඒ නිසා අපි කාන්තාරයෙන් එතර වෙලා ආයෙමත් දරුවෙක් හදාගමු. ඒ නිසා අපි මේ දරුවා මරලා ඔව් ආහාරයට ගමු උපමාවක්. ඉතින් අම්මා දරුවව තාත්තට දෙනවා ඔයා මරන්න කියලා. තාත්තා දරුවව අම්මට දෙනවා. දැන් අම්මෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඉතින් අතින් අතට මාරු වෙලා මේ දරුවව වෙහෙසටම මරණයටපත් වුණා. මරණයටපත් වුණා. ඊට පස්සේ පින්වත් මේ අම්මයි තාත්තයි අඬ අඬ කඳුළු වගුරු වගුරු අනේ මගේ පුතා කියලා අර අමුවෙන් අර මස් අනුභව කරනවා. කුමක් සඳහාද? ජීවත් වෙන්න, කාන්තාරයෙන් එතර වෙන්න. රසය ගැන හිත හිතාද? ඈ නෑ. රසය ගැන හිත හිතා නෙමෙයි. අනේ මගේ පුතා කියලා කඳුළු වගුරු වගුරු දුක් වෙවි පිළිකුලෙන් අමු මස් කන එක රසයක් නෙමෙයිනේ. ඉතාමත්ම පිළිකුලෙන් අර දරුවගේ මස් අනුභව කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබ ගන්න ආහාරය ගැන දැකිය යුත්තේ ආන් ඒ විදිහටයි. අපි මේ අනුභව කරන ආහාරවලට අපි කොච්චර මුලා වෙලාද නේද? අපේ දිව පිනවන්න අපි කොයි තරම් දේවල් කරනවද? මේ අඟල් දෙකක් තුනක් දිග දිව මතනේ ওই රස ඔක්කොම දැනෙන්නේ. ඇඹුල් රස, තිත්ත රස, පැණි රස, කහට රස, මේ හැම රසයක්ම දැනෙන්නේ මේ දිව මත මේ ආහාර ටික තියෙන තන් විතරයි. ඉතින් ওই අඟල් දෙකක් විතර තියෙන දිව මත තියෙන ආහාරයේ රසයට අපි මුලා වෙලා අපි කොයි තරම් කෑදරකමින් ආහාර අනුභව කරනවද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි ඒ විදිහට ආහාරය කෙරෙහි ගිජු වෙලා ආහාර ගත්තොත් ඔබට වැඩෙන්නේ රස තෘෂ්ණාව. කුමක්ද? රස තෘෂ්ණාව. රස තෘෂ්ණාව හිතෙන් බැහැර කරලා මම මේ ආහාරය ගන්නේ ජීවත් වීම පිණිස විතරයි. මේ ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිස විතරයි කියලා හිතලා ආහාර අනුභව කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාලා ප්‍රත්‍යවේක්ෂාව. ආහාර ප්‍රත්‍යවේක්ෂාව. අපි මේ ගන්න ආහාර අපි අනුභව කරන්නේ නේව දවාය. ජවය පිණිස නෙමේ. ජවය පිණිස නෙමේ. ඒ වගේම න මදාය. මදය පිණිස සෙල්ලම් කරන්න ඇඟ හයිය කරගන්නේ නෙමේ අපි මේ ආහාර ගන්නෙ. න මණ්ඩනාය. අපේ මේ ශරීරය විසිතුරු කරගන්න, මස් අඩුතෙන් වැඩි කරගන්න, ලස්සන කරගන්නේ නෙමේ. න විභූෂනාය. මේ ශරීරය සරසගන්න, විචිත්‍රවත් කරගන්න නෙමේ, අලංකාර කරගන්න නෙමේ. කුමක් සඳහාද? ජීවත් වීම පිණිස විතරයි. ඇයි පින්වත්නි අපි ජීවත් වෙ යුත්තේ? ආර්ය ශ්‍රාවකයෝ හැටියට ඇයි අපි ජීවත් වෙ යුත්තේ? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ප්‍රගුණ කරන්නට, වෙන කිසිම දෙයකට නෙමේ. ගිහි ඔබත් පැවිදි අපිත් අපි හැම දෙනාම අපිට මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතය වෙනසෙන්ට දෙන්නේ නැතිව ආරක්ෂා කරගත යුත්තේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ ධර්මය අවබෝධ කරගන්න අපිට ලැබුණු දුර්ලභ මොහොතක්. ඒ නිසා පින්වත්නි මේ ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිස, උපන් බඩගිනි වේදනා දුරු කර ගැනීම පිණිස, නූපන් බඩගිනි වේදනා නූපද වීම පිණිස විතරයි අපි ආහාර ගත යුත්තේ. ඒ සඳහා මේ ප්‍රත්‍යවේක්ෂාව අපිට ගොඩාක් උපකාර වෙනවා. ඉතින් ඔබ ආහාර අනුභව කරන වෙලාවේදී හිතුවොත් මම මේ ආහාර අනුභව කරන්නේ ජවය පිණිස නෙමේ, මදය පිණිස නෙමේ, ශරීරය ලස්සන කරගන්න නෙමේ, මස් අඩුතෙන් වැඩි කරගන්න නෙමේ, ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිස විතරයි කියලා ඔබ කවදාවත් රසයට ඇලෙයිද? රසයට ඇලෙන්නේ නැහැ. තෙත දෙයක් වුණත්, වියලි දෙයක් වුණත් ඔබ කිසිම සිතේ ගැටීමක් නැතිව, සිතේ ඇලීමක් නැතුව ආහාරය අනුභව කරයි. එහෙම නැත්නම් රස දෙයක් තිබ්බොත් එදාට සතුටින් කනවා. තමන් අකමැති දෙයක් තිබුණොත් මොකද වෙන්නේ? මූණ පුළුට වෙනවා, කට ඇද වෙනවා නේද? ඉතින් අපේ ඔය මූණ පුළුට වීම, කට ඇදවීම අපිට සසර යන්න හේතු වෙනවා. අපි hina වුණාට, අපි සුළුවෙන් ගත්තට ඔය නිසාමයි සසරේ අපි ආයාවේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආහාරය කෙරෙහි ඇති ඇල්ම දුරු කරන්න, මේ ආහාරය ගන්න නිස්සරණ ප්‍රඥාවෙන් කුමකින්ද? නිස්සරණ ප්‍රඥාවේ. නිස් අතහැරීම පුරුදු කරමින්. නිස්සරණය පුරුදු කරමින් ආහාර ගන්න. ඒ සඳහා අපිට ගොඩාක් උපකාර වෙන තව භාවනාවක් තියෙනවා. ආහාර පටික්කුල සංඥාව. කුමක්ද? ආහාර පටික්කුල සංඥාව. මේ ආහාරයේ තියෙන පිළිකුල් බව ගැන අපිට භාවනාවක් හැටියට වඩන්න පුළුවන්. හැබැයි මේ භාවනාව වඩන්නේ අපි ආහාර ගන්න වෙලාවේ නෙමෙයි. ආහාර ගන්න කලින් තමයි අර ප්‍රත්‍යවේක්ෂාව කළ යුත්තේ. ඇයි මම මේ ආහාරය ගන්නේ? ආහාර පටික්කුල සංඥාව වඩන හැටි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. දැන් අපි හිතමු බත් පිඟානක් බෙදලා තියෙනවා. ලස්සනට මාළු පිණි වෙන වෙනම බෙදලා තියෙනවා. ඇසට ඒක මොකක්ද? ප්‍රියමනාප රූපයක්. බඩගිනි වෙලාවට තමන් කැමති වෑංජනත් එක්ක රසවත් බත් එකක් දැක්ක ගමන් අපි පිනා යනවා නේද? ඇසට ලස්සන රූපයක්. ඒ වගේම නහයට හොඳ සුවඳක්. නහයට හොඳ සුවඳක්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා මේ ආහාරයේ කොයිතරම් රසවත් වුණත්, කොයිතරම් මිහිරි වුණත්, කොයිතරම් සුවඳවත් වුණත් මේ ආහාරය අතින් අල්ලපු ගමන් මොකද වෙන්නේ? ඉඳුල් වෙලා යනවා. අපි මේ ආහාරය අනුභව කරද්දී ඒ බත් එක්ක මාළු පිණි එකතු කරගන්නවා. දැන් එතකොට මේ පිංගුතුන් සිතේ මවා ගන්න වෑංජන එක එක වෙන් කරපු ආහාරයක් නෙමේ තියෙන්නේ අනපු ඉඳුල් වෙච්ච පිඟානක් කියලා. අර කැමැත්ත තියෙනවද? ඈ? ඒ කැමැත්ත තියෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි මේ ආහාරය අතින් අල්ලපු ගමන් ඉඳුල් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒකාන්තයෙන්ම ආහාර පිළිකුලයි. ඊළඟට මේ අතින් අනපු ආහාරය අපි කටට ගන්නවා. කටට ගත්තට පස්සේ මොකද වෙන්නේ? මුඛය ඇතුලේදී කෙලත් සමග මිශ්‍ර වෙනවා. තව සෙමත් එක්ක මිශ්‍ර වෙනවා. එතකොට තවත් පිළිකුල් වෙලා යනවා. එහෙනම් මේ ආහාරයට අපි ඇලිය යුතුද? නැහැ. ඊළඟට මේ කටේ තියෙන ආහාරය උගුරට යනවා. උගුරේදී මොකද වෙන්නේ? තව දුරටත් සොටුත් එක්ක එකතු වෙනවා. ඇයි? නාසයත් එක්ක සම්බන්ධයිනේ. සොටුත් එක්ක එකතු වෙනවා. තව දුරටත් පිළිකුල් වෙලා යනවා. ඊට පස්සේ මේ ආහාරය ආමාශයට යනවා. ආමාශය ඇතුලේ මේ ආහාරය පවතින්නේ හරියට බලු වමනයක් වගේ. ආසහිතනවද? නැහැ. එහෙනම් මේ ආහාරය කොහොමත් පිළිකුල් දෙයක්. ඊට පස්සේ මේ ආහාරය බඩවැල් ඇතුළට යනවා. බඩවැල් ඇතුළේදී මේ ආහාරය මොකද වෙන්නේ? ජීර්ණය වෙලා අවසානයේ මොකද වෙන්නේ? අසූචි බවට පත් වෙනවා. අර කලින් තිබ්බ සුවඳ තියෙනවද? නැහැ. අර කලින් තිබ්බ ලස්සන කිසි දෙයක් නැහැ. ඒකාන්තයෙන්ම මේ ආහාරය පිළිකුල් ස්වභාවයෙන් යුක්තයිමයි. ඒ වගේම තමයි පින්වත්නි අපි ලස්සනට බෙදලා තියෙන ආහාරයක් අපි අතින් අල්ලන්නෙත් නැහැ. අපි අනුභව කරන්නෙත් නැහැ. නමුත් ටික වෙලාවක් ගියාම දවසක් ඒ බත් පිඟාන බෙදලා තිබ්බොත් හවස් වෙනකොට අර සුවඳෙයිද මොකද වෙන්නේ? පිළුණු වෙලා. එහෙනම් ඒ ආහාරය අනුභව කළේ නැතත් ආහාරය පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි. පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට ආහාරය උයන්නේ නැහැ. මේ කබලින්කාර ආහාරය එළවලු හැටියට, අමුද්‍රව්‍ය හැටියට තියනවා, වියලි හැටියට. නමුත් කාලයක් ගියාම මොකද වෙන්නේ? කුණු වෙලා නරක් වෙලා ඕජස් වැගිරෙනවා. එහෙනම් පින්වත්නි මේ ආහාරය උයන්නේ නැතුව තිබ්බත් පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි. ඔන්න ඕක තමයි ආහාර පටික්කුල සංඥාව කියලා කියන්නේ. ඉතින් යම් කෙනෙක් ආහාර පටික්කුල සංඥාව නිතර නිතර බහුල වශයෙන් වඩනවා නම් එයා කවදාවත් රසයට ගිජු වෙයිද? මේ දිවට දැනෙන රසයේ උදෙසා නොකළ යුතු දේවල් කරයිද කවදාවත්? කවදාවත් කරන්නේ නැහැ. ලැබෙන ඕනම දෙයක් ඒ කෙනා අනුභව කරනවා. ඔබ දන්නවා මේ සියලු කෙලෙස් දුරු කරපු ඒ රහතන් වහන්සේලාට ඇතැම් විට ලැබෙන්නේ පිණ්ඩපාතයේ හැටියට පිළුණු වෙච්ච පිට්ටුවක්. බොහොම නීරස කටුක ආහාර. නමුත් හිතේ ගැටීමක් ඇති වෙයිද? නැහැ. ඇයි ඒ? ඔව්, කෙලෙස් දුරු කරලා රස තෘෂ්ණාව ප්‍රහාණය කරලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා මෙන්න මේ විදිහට ආහාරය දැක්කොත් එහෙම ආන් ඒ කෙනාට ඒ කෙනා අවබෝධ කරගන්නේ පංචකාමය. මොකද්ද? පංචකාමය. කබලින්කාර ආහාරයේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා අවබෝධ කරගන්නේ කුමක්ද? පංචකාමය. පංචකාමය අවබෝධ කරගත්ත කෙනා පත් වෙන මාර්ගඵලය කුමක්ද? අනාගාමී තත්ත්වයට පත් වෙනවා. අනාගාමී ශ්‍රාවකයාගේ හිතේ රාගය නැහැ. පංචකාමයේ කෙරෙහි ආසාවක් නැහැ. එහෙනම් ඔබට පුළුවන් ඔබේ බත්තිගානෙන් අනාගාමී වෙන්න. බත්තිගාන විදර්ශනා කළොත් ඔබට පුළුවන්කම ලැබෙනවා අනාගාමී තත්ත්වයට හිත දියුණු කරන්න. කොහොමද පින්වත්නි අපි මේ කබලින්කාර ආහාරය තුල පංචකාමයේ දකින්නේ? අපි කලිනුත් කතා කරා. ඇසට ප්‍රියමනාප රූපය. ඊළඟට අපි ආහාරය ගැන අහනවා. ඒ ආහාරයක් ගැන තියෙන රසවත්භාවය ගැන අපි අහනවා. එතකොට කනට ඇහෙන මිහිරි ශබ්දයක්. එහෙම නැත්නම් තවත් කෙනෙක් රස කර කර සද්ද නග නග කනවා. එතකොට මොකද වෙන්නේ අපිට? ඒකේ ආසාව ඇති වෙනවා. මිහිරි ශබ්දයක්. ඊළඟට අපි නාසයට හොඳ සුවඳක් දැනෙනවා. මිහිරි සුවඳ පංචකාමයට අයිති. ඊළඟට ඒ ආහාරය අපි අපේ දිව මත තියනකොට අපිට සිත පිනා යනවා නම්, අපේ සිත කුල්මත් වෙනවා නම් මොකද වෙන්නේ? මොකද්ද? ප්‍රියමනාප රසය. ඊළඟට ඒ ආහාරය අනුභව කරපු ගමන් අපේ ශරීරයට, අපේ කයට ලොකු ප්‍රාණවත් ගතියක්, ප්‍රබෝධයක්, පහසුවක් දෙනවා. ඒ මොකක්ද? ප්‍රියමනාප පහස. ඔය අපි කතා කළේ පින්වත්නි පංචකාමය. ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප රසය, ප්‍රියමනාප ගන්ධ, ගන්ධ සුවඳ, ඒ වගේම ප්‍රියමනාප පහස, පංචකාමය. එහෙනම් පින්වත්නි කබලින්කාර ආහාරය කෙනෙක් අවබෝධ කරගත්තොත් ආන්ගේ කෙනා අවබෝධ කරගන්නේ කුමක්ද? පංචකාමය. පංචකාමය අවබෝධ කරගත්ත කෙනා අනාගාමී තත්ත්වයට සිත දියුණු කරගත්ත කෙනෙක්. මේ සූත්‍ර දේශනයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කබලින්කාර ආහාරය කෙරෙහි යම් කිසි කෙනෙක්ට රාගය තිබුණොත්. දැන් සූත්‍රේ නම් මොකද්ද? අත්තිරාග. තේරුම රාගය තිබුණොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කබලිකාරේචේ භික්කවේ ආහාරේ අත්තිරාගෝ. පින්වත් මහණෙනි යම් කෙනෙක්ට කබලින්කාර ආහාරය කෙරෙහි අත්තිරාගෝ රාගය තිබුණොත්, අත්තිනන්දි ආසාව තිබුණොත්, අත්තිතන්හා තණ්හාව තිබුණොත් මොකද වෙන්නේ? පතිට්ඨිතං තත්ත විඥානං විරුල්හං. ආහාරය කෙරෙහි රාගය තිබුණොත්, ආසාව තිබුණොත්, තණ්හාව තිබුණොත් විඥානය පිහිටනවා. කුමක්ද පිහිටන්නේ? විඥානය පිහිටනවා. විඥානය පිහිටලා විරුල්හං වැඩෙනවා. කුමක්ද වෙන්නේ? විඥානය වැඩෙනවා. විඥානය පිහිටලා විඥානය වැඩෙනවා. ඒ කියන්නේ ආහාරය කෙරෙහි අපේ හිතේ ආසාව තිබ්බොත්, රාගය තිබ්බොත් අපේ සිතේ ආහාරය තුල පිහිටලා වැඩෙනවා. විඥානය කියන්නේ ඔබේ සිත. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යත්ත පතිට්ඨිතං විඥානං විරුල්හං. ආන් ඒ විදිහට විඥානය පිහිටලා වර්ධනය වුණොත් අත්ති තත්ත නාම රූපස්ස අවක්කන්ති. බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්න එතන නාම රූප බැස ගන්නවා. මොකක්ද වෙන්නේ? නාම රූප බැස ගන්නවා. මොනවද නාම රූප කියන්නේ? නාම රූප. රූප කියලා කියන්නේ සතර මහා ධාතු. මොනවද සතර මහා ධාතු? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. නාම කොටස පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. ඒ මොනවද? නාම. මෙන්න මේ නාම රූප බැස ගන්නවා විඥානීය පිහිටියොත්. විඥානීය පිහිටියොත් මොකක්ද වෙන්නේ? නාම රූප බැස ගන්නවා. ඒක හරියට මේ වගේ. ආහාරයක් දැක්කට පස්සේ අපිට ආස හිතුණට පස්සේ අපේ කටට කෙලුණානේ. කෙලුණනවා නේද? ආහාරය කෙරෙහි රාගය තියෙන කෙනාට හැබැයි හැමෝටම නෙමෙයි. ආහාරය කෙරෙහි ආසාව, රාගය, තණ්හාව තියෙන කෙනාට ආහාරයක් ගැන අහනකොට පවා දකින්න ඕනේ. සුවඳ දැනෙන්න ඕනේ. ආහාරය ගැන ආනකොට මොකද වෙන්නේ? කටට කියලා උනනවා. ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් යම්කිසි වෙනසක් වෙලා, යම්කිසි විපර්යාසයක් වෙලා නාම රූප බැසගෙන. ඔබට තේරෙනවා නේද? නාම රූප බැසගෙන ඊළඟට ඒ ආහාරය අනුභව කරනකන් හිතට බොහෝ අපහසයි. අර මසුරු කෝසියට උනේ නේද? කැවුම් කනවා දැකලා කැවුම් කන්න ආස හිතුණා. හැබැයි ලෝභයිනේ. කැවුම් හදාගන්න විදිහක් නැහැ. කොහොම හරි අමාරුවෙන් මේ සිටු මැදුරේ තියෙන උඩම තට්ටුවට නැගලා එයයි නෝනයි විතරක් එකතු වෙලා තනියම කැවුම් හදාගෙන කෑවා. ඉතින් ඒ කැවුම් හදනකන් අර සිටුවරයාගේ හිතේ මහා වෙහෙසක්, මහා පීඩාවක්, මහා ආයාසයක්. බලන්න එතකොට විඥානීය පිහිටපු නිසා නාම රූප වෙනස් වුණු හැටි. නාම රූප බැස ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප බැසගත්ත තැන අත්ති තත්ත සංකාරාණං බුද්ධි. සංකාර කියලා කියන්නේ කුමක්ද පින්වත්නි? කර්මය. නාම රූප බැසගත්තට පස්සේ අපි ඒ ගැන හිතනවනේ. ඒ ආහාරය ගැන හිතන්නේ හිතන්න අපිට මොකද වෙන්නේ? කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙනවා කියලා කියන්නේ උපත පිණිස අපිට භවය සකස් වෙනවා. උපතක් පිණිස භවය සකස් වෙනවා. භවය සකස් වෙනවා කියලා කියන්නේ අපි ආපහු උපදිනවා. ඉපදිනවා කියලා කියන්නේ ආය අපිට ලෙඩ වෙන්න සිද්ධ වෙනවා. වයසට යන්න සිද්ධ වෙනවා. මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේක සසෝකං. හරි ශෝක සහිත දෙයක්. සදරං බොහොම පීඩා සහිත දෙයක්. ඔබ කැමතිද ආය උපදින්න? ඔබ කැමතිද ආය උපදින්න? ඇයි ඒ? උපත කියලා කියන්නේ සැපක්ද දුකක්ද? දුකක්. ඇයි දුකයි කියලා කියන්නේ? ඉපදුණු නිසා නේද ඔබ ලෙඩ වෙන්නේ? ඉපදුණු නිසා නේද ඔබ වයසට යන්නේ? ඉපදුණු නිසා නේද ඔබට තමන් ආදරය කරන අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන්නේ? අකමැති අයත් එක්ක මුළු ජීවිත කාලයෙම ඉන්න සිද්ධ වෙන්නේ උපත නිසා. එහෙනම් ඉපදීම කියලා කියන්නේ සසෝක ශෝක සහිත දෙයක්. සදරං පීඩා සහිත දෙයක්. පීඩා සහිත දෙයක්. ස උපායාසන්ති වදාමි. මහත් ආයාස කර දෙයක්. දැන් කොච්චර සැප සම්පත් ඔබට තිබ්බත් පින්වත්නි, හිතේ පරිපූර්ණ සතුටක් තියෙනවද ඔබේ? කවදාවත් ඔය හිත අපිට යම්කිසි දෙයක් දීලා සතුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිම ආයාසයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. එහෙනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මෙන්න මේ කබලින්කාර ආහාරය කෙරෙහි රාගය තිබුණොත්, ආසාව තිබුණොත්, ඒ වගේම තණ්හාව තිබුණොත් කුමක්ද වෙන්නේ? විඥාණය පිහිටනවා. ඒ වචන හොඳට මතක තියාගන්න ඕනි. විඥාණය පිහිටනවා. පිහිටලා විඥාණය වැඩෙනවා. විඥාණය වැඩෙද්දි මොකද වෙන්නේ ඊළඟට? නාම රූප බැස ගන්නවා. නාම රූප බැසගත්ත ගමන් මොකද වෙන්නේ? ඔව්, කර්ම සකස් වෙනවා. නැත්තම් සංස්කාර වර්ධනය වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඔව්, අපිට කර්ම සකස් වෙනවා කියන්නේ අපි ආපහු උපත පිණිස භවයයි ඒ සකස් වෙන්නේ. භවපච්චය ජාති, ජරා මරණ. එහෙනම් මේ හැම දෙම මහා පීඩා සහිත, ශෝක සහිත, මහා ආයාස කර දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ කබලින්කාර ආහාර කෙරෙහි තියෙන රාගය, ඇල්ම, ආශාව, තණ්හාව දුරු කරන්න. ආන් එතකොට ඔබට පුළුවන් වෙනවා මේ සියලු ශෝකයන්ගෙන්, මේ සියලු කරදරවලින්, මේ සියලු ආයාස කර දුක්වලින් නිදහස් වෙන්න. ඊළඟට දෙවෙනි ආහාරය ගැන අපි කලින් සිහිපත් කළා. දෙවෙනි ආහාරය මොකද්ද? ස්පර්ශ ආහාරය. දැන් මතකද ස්පර්ශය කියන්නේ මොකද්ද? තුනක එකතු වීම. පාලීන් කියමු අපි. තින්නන් සංගති පස්සෝ. තින්නන් සංගති පස්සෝ. මේ ස්පර්ශ ආහාරයටත් බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන උපමාවක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස, කන, නාසය, දිවකය, මනස තියෙන තාක්කල් අපිට මේ ස්පර්ශයෙන් ගැලවෙන්න බැ. හරියට හම ගහපු ගව දෙනක් වගේ. ගව දෙනකගේ හම ඉවත් කරොත් මොකද වෙන්නේ ගව දෙනට? එලි මහනක හිටියත් සත්තු අහනවා. ඊළඟට ජලයට බැසගත්තත් ජලයේ ඉන්න සත්තු කනවා. ඊළඟට ගහකට හේත්තුනත් ඒත් ගහේ ඉන්න සත්තු කනවා. කොහෙන්වත් ඒ එළදෙනට බේරුමක් නැහැ. ආන් ඒ වගේ තමයි මේ ඇස තියෙන තාක්කල්, කන තියෙන තාක්කල්, නාසය දිවකය මනස තියෙන තාක්කල් අපිට ස්පර්ශයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇසයි රූපයයි ඇසේ විඤ්ඤාණයයි එකතු වෙනවා. ආයතන හය තුලම මෙන්න මේ ස්පර්ශය නැමැති ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සසර පුරාවට අපි ඉපදුනා, අපි මැරුණා, ආයෙ ඉපදුනා මේ ස්පර්ශාහාරය නිසා. දැන් මේ ජීවිතයේදී පවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා උපන් සත්‍යාගේ පැවැත්ම පිණිස උපකාර වෙනවා. එහෙනම් ඔබ ගන්න කබලින්කාර ආහාරයෙන් විතරක් නෙමෙයි ඔබ පවතින්නේ. ඔබ මේ ඇසෙන් රූප දකින තාක්කල් ඔබ සසරට සසර පෝෂණය කරනවා, දුක පෝෂණය කරනවා. අවිද්‍යාවෙන් මුලා වෙලා ඇසෙන් රූප දකින තාක්කල් ඔබ ස්පර්ශයට අහු වෙලා, ස්පර්ශයෙන් නිදහස් වෙලා නැහැ. හරියට හැම ගහපු ගව දෙන වගේ අපිට කොහින්වත් ගැලවීමක් නැහැ අවබෝධ කරනකම්. ඇස කන නාසය දිවකය මනස කියන මෙන්න මේ ආයතන හය අපි දරාගෙන ඉන්න තාක්කල් අපිට ස්පර්ශයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ස්පර්ශය අපේ මේ ආයතන හය තුල සිද්ධ වෙන නිසා අපිට ආයාය උපදින්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශය යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් එයා අවබෝධ කරගන්නේ ත්‍රිවිධ වේදනාව. කුමක්ද ත්‍රිවිධ වේදනාව? මොනවද ත්‍රිවිධ වේදනාව? සැප වේදනාව, දුක් වේදනාව, දුක් සැප රහිත උපේක්ෂා සහගත වේදනාව. ඒ ස්පර්ශය නිසා තමයි විඳීම හටගන්නේ. ස්පර්ශය නිසා තමයි විඳීම හටගන්නේ. එහෙනම් අපි ස්පර්ශය අවබෝධ කරගත්තොත් අපි අවබෝධ කරගන්නවා විඳීම. මෙන්න මේ සැප, දුක, දුක් සැප රහිත කියන මෙන්න මේ ත්‍රිවිධ වේදනාව යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් ආන් ඒ කෙනාට හැකියාව ලැබෙනවා අරහත්ත්වය සාක්ෂාත් කරන්න. කබලින්කාරා ආහාර අවබෝධ කරගත්ත නිසා කුමක්ද සිද්ධ වුනේ? ඔව්, අනාගාමී වුණා. දැන් ස්පර්ශ ආහාරය අවබෝධ කරගත්තොත් කුමක්ද වෙන්නේ? අරහත්ත්වයටපත් වෙනවා. වේදනාව පරිපූර්ණ වශයෙන් අවබෝධ වුණා කියන්නේ එතන ඉන්නේ කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නමුත් මෙන්න මේ වගේ ක්‍රියාවලියක් අපි තුල සිද්ධ වුණොත් අපිට ඒ උතුම් ස්ථානය ස්පර්ශ කරන්න විදිහක් නැහැ. අරහත්ත්වය සාක්ෂාත් කරගන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ස්පර්ශ ආහාරයට ඔබේ සිතේ රාගයක් තිබුණොත්, ආසාවක් තිබුණොත්, තණ්හාවක් තිබුණොත් දැන් ඔබට මතකයි. ඊළඟට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඔව්, විඥාණය එතන පිහිටනවා. පතිට්ඨිත විඥාණය පිහිටනවා. පිහිටි විඥාණය විරූල්හං වැඩෙනවා. විඥාණය වැඩෙනවා කියලා කියන්නේ එතන මොකක්ද වෙන්නේ? නාම රූප බැස ගන්නවා. නාම රූප බැස ගන්නවා කියලා කියන්නේ කුමක්ද වෙන්නේ? ඔව්, සංස්කාර වර්ධනය වෙනවා. ඒ කියන්නේ කර්ම සකස් වෙනවා. කර්ම සකස් වෙනවා කියලා කියන්නේ ආය උපතක් පිණිස අපිට භවයයි සකස් වෙන්නේ. කාම භවය, රූප භවය හෝ අරූප භවය කියන මේ භවයන් තුනෙන් එකක් අපිට සකස් වෙනවා. භවය සකස් වුණා කියලා කියන්නේ භවපච්චය ජාති. ආය ආය උපදින්නට සිද්ධ වෙනවා. උපන් සත්වයාට ලෙඩ වෙන්නට සිද්ධ වෙනවා. වයසට යන්න සිද්ධ වෙනවා. මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ශෝක සහිත දෙයක්. ශෝක සහිත දෙයක්. බොහෝ පීඩා සහිත දෙයක්. කරදර සහිත දෙයක්. ඒ නිසා මේ ස්පර්ශ ආහාරයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න අපි මහන්සි ගන්න ඕනේ. කොහොමද අපි ස්පර්ශ ආහාරයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නේ? අපිට පුළුවන් අනිත්‍ය සිහි කරන්න. ඇස ඔස්සේ අනිත්‍ය සිහි කරන්නේ කොහොමද? මේ ඇස අනිත්‍යයි. අනිත්‍ය වූ ඇස දුකයි. අනිත්‍ය වූ දුක් වූ ඇස අනාත්මයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසට පේන රූපය අනිත්‍යයි ඇයි අනිත්‍ය උනේ ඕ ඇසත් අනිත්‍යයි ඒ නිසා ඇසට පේන රූපයත් අනිත්‍යයි අනිත්‍ය වෙන්නේ මේ හැම දෙෙම හේතු නිසා සකස් වුණු නිසා හේතුන් නිසා හටගත් නිසා හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි ඇසට පේන රූපයත් අනිත්‍යයි අනිත්‍ය වූ රූපය දුකයි කුමක්ද අනිත්‍ය වූ රූපය දුකයි අපි මේ දකින හැම රූපයක්ම කාලයකට වෙනස් වෙලා යන්නේ නැද්ද අපි මේ දකින පුද්ගලයෝ තැන් මේ හැම දෙෙම වෙනස් වෙලා යනවා හැම මොහොතෙම හැම ක්ෂණෙම වෙනස් වෙලා යනවා මේ රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොමේ ඊළඟට ඇසේ හටගන්න විඥාණය අනිත්‍යයි ඇසේ විඥාණය දුකයි අනිත්‍ය වූ දුක් වූ ඇසේ විඥාණය අනාත්මයි ඒ කියන්නේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එහෙනම් පින්වත්නි ඔබ කුමක්ද හිතන්නේ අනිත්‍ය වූ ඇසකුත් අනිත්‍ය වූ රූපයකුත් අනිත්‍ය වූ විඥාණයකුත් එකතු වුණොත් ඒ ක්‍රියාවලිය නිත්‍ය වේද කවදාවත් නැහැ ඒ ක්‍රියාවලිය කුමක්ද ස්පර්ශේනේ ඒ ස්පර්ශයත් අනිත්‍යයි ඔන්න ඔය විදිහට අපිට මේ ආයතන 6 තුලින්ම ස්පර්ශයේ තියෙන අනිත්‍ය බව අපි සිහි කළොත් අපිට හැකියාව ලැබෙනවා ස්පර්ශයෙන් නිදහස් වෙන්න ස්පර්ශයෙන් සදහටම නිදහස් වෙන්න ඉතින් මේ අනිත්‍ය සිහි කරන තාක්කල් පින්වත්නි කවදාවත් ඔබට ඔබේ ඇස් දෙක තියෙන තාක්කල් කන් දෙක නාසය දිවකය මනස තියෙන තාක්කල් මේ ලෝකෙ කොහේ ගියත් කොතන ගිහිල්ලා හැංගුණත් ඔබට ස්පර්ශයෙන් නම් නිදහස් වෙන්න බැහැ හිතන්න මම හරියට හම ගහපු ගවදෙනියක් වගේ මට නිදහසක් නැහැ නිදහස ලැබෙන්නේ මේකේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත දවසට අවබෝධ කරගත්ත දවසට ආන් එදාට අපිට හැකියාව ලැබෙනවා මේ ත්‍රිවිධ වේදනාව අවබෝධ කරගන්න එදාට හැකියාව ලැබෙනවා අරහත්ය සාක්ෂාත් කරන්න ඒ දෙවෙනි ආහාරය ඊළඟට තුන්වෙනි ආහාරය ගැන අපි කලින් කතා කරා කුමක්ද මනෝ සංචේතන ආහාරය මොකක්ද මනෝ සංචේතනාව කියලා කිව්වේ අරමුණක් සමග සිත පැවතීම හැම වෙලාවෙම මේ සිත පවතින්නේ අරමුණක් එක්ක බුදුරජාණන් වහන්සේ මේ මනෝ සංචේතන ආහාරයටත් උපමාවක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මනෝ සංචේතන ආහාරය හරියට උපමා කළා ගිනිසිලු නැති දුම් නැති මිනිසෙකුගේ උසට වඩා ගැඹුරු අඟුරු දාපු වලක් තියෙනවා ගිනි අඟුරු වලක් තියෙනවා ඉතින් මෙතෙන්ද යම්කිසි පුරුෂයෙක් කෙනවා මේ පුරුෂයාව දෙන්නෙක් අත් දෙකින් අල්ල ගන්නවා තවත් දෙන්නෙක් කකුල් දෙකින් අල්ල ගන්නවා මොකටද මේ සූදානම් වෙන්නේ අර ගිනි අඟුරු වලට තල්ලු කරන්න ඇදලා දාන්න හිතන්න එතන ඉන්නේ ඔබ කියලා ඔබේ අත් දෙකිනුයි කකුල් දෙකිනුයි හතර දෙනෙක් ඇවිල්ලා අල්ල ගන්නවා දැන් ඔබ දන්නවා මේ මාව හෙලන්නේ ගිනි අඟුරු වලට මට බොහෝ දුකටපත් වෙන්නට සිද්ධ වෙනවා ඔබ හේම මිදීද ඔය ඕන එකක් කරපුවාවි කියලා මොකද කරන්නේ බේරෙන්න උත්සාහ කරනවා අතපය ගසලා දානවා ඇඟ නමනවා තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන් මේ විදිහට තමයි මේ මනෝ සංචේතන ආහාරය දැකිය යුත්තේ ඒ පින්වත්නි කර්ම සකස් වෙනවා කියලා කියන්නේ අපිට ආයෙ විඳවන්න සිද්ධ වෙනවා ඔබ කැමතිද ආයෙ විඳවන්න ආයෙ කවදාවත් විඳවන්න කැමති නෑ මනෝ සංචේතන ආහාරය අවබෝධ කරගත්ත කෙනා නමුත් අපි අකමැති වුණත් අපි කර්ම සකස් කරගන්න වැඩපිළිවෙලකට නම් යෙදිලා ඉන්නේ අනිවාර්යයෙන්ම අපිට උපදින්නට සිද්ධ වෙනවා උපදින්නට සිද්ධ වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනෝ සංචේතන ආහාරය අවබෝධ කරගන්න මේ මනෝ සංචේතන ආහාරයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න මේකේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට පින්වත්නි තුන්වෙනි හතරවෙනි ආහාරය තමයි විඥාන ආහාරය. දැන් මනෝ සංචේතන ආහාරය අවබෝධ කරගත්ත කෙනා අවබෝධ කරගන්නේ පින්වත්නි ත්‍රිවිධ තණ්හාව. මොනවද? ත්‍රිවිධ තණ්හාව. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියන ත්‍රිවිධ තණ්හාව අවබෝධ කරගන්නවා. ත්‍රිවිධ තණ්හාව අවබෝධ කරගත්ත කෙනාට අරහත්ත්වයයි සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. මනෝ සංචේතන ආහාරය අවබෝධ කළා කියන්නේ ත්‍රිවිධ තණ්හාව අවබෝධ කළා. ඒ කියන්නේ එයා අරහත්ත්වයට පත් වෙනවා. ඊළඟට හතරවෙනි ආහාරය තමයි පින්වත්නි මොකද්ද? විඥාන ආහාරය. විඥානය කියලා කිව්වේ විශේෂයෙන් යමක් දැනගන්නවා කියන අර්ථයෙන්. විඥානයත් බුදුරජාණන් වහන්සේ උපමා කළා හරියට රජ කෙනෙක් ළඟට හොරෙක් අල්ලගෙන ගියාම ඒ රජතුමා මේ හොරාට දවස පුරාම උල් 300ක් උදේට දවල්ට හවසට උල් 100 බැගින් උල් 300ක් අනින්න අන කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට දකින්න දවසකට උල් 300කින් ඇනුම් කන හොරෙක් වගේ මේ විඥානය දකින්න. ඒ තරම්ම අපේ මේ සිත නැත්නම් මේ විඥානය අපිට ලොකු දුකක් ලැබලා දෙනවා. මේ විඥානය නිසා අපි මේ සසරේ, විඥානය අපිට ආහාරයක් වුණ නිසා අපි මේ සසරේ නැවත නැවත උපදුණා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආහාර වර්ග හතරට යම් කිසි කෙනෙක්ගේ සිතේ රාගය තිබුණොත්, ආසාව තිබුණොත් එයාට සිද්ධ වෙන්නේ ආයාය දුකටපත් වෙන්න, ආයාය පීඩාවටපත් වෙන්න, ආයාය මහත් ආයාස කර වූ දුකකටපත් වෙන්නටයි සිද්ධ වෙන්නේ. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි මේ සසර පෝෂණය කරපු මේ ආහාර හතරේ යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් අපිට හැකියාව ලැබෙනවා නැවත ඉපදෙන්නේ නැතිව ඉන්න, නැවත භවයක් සකස් නොවි ඉන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ විශ්මිත අවබෝධය අපි අපේ ජීවිතයට අපිට හැකි ආකාරයෙන් අපි ගලපා ගත්තොත් අපේ ජීවිතය තුළින් දැක්කොත් එහෙම මෙන්න මේ ආහාර වර්ග හතරෙන් උපන් සත්වයාට උපන් සත්වයාගේ පැවැත්ම පිණිස ඒ වගේම උපදින්නට සිටින සත්වයන්ට අනුග්‍රහය පිණිස පවතින මෙන්න මේ ආහාර වර්ග හතරෙන් අපිට නිදහස් වෙන්නට පුළුවන්. ඔබ ආයාය ඔය ඉපදුනේ, ඔබ ආයාය මේ පැවතින්නේ මෙන්න මේ ආහාර වර්ග හතර නිසා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හැම දිනාටමත් අවස්ථාව ලැබෙනවා. අපි හැම දිනාටමත් දුර්ලභ වුණු වාසනාවන්ත වූ අවස්ථාව ලැබෙනවා මේ මොහොතේ. ඒ බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් පුරලා බොහෝම වෙහෙස මහන්සි වෙලා අවබෝධ කරගත් උතුම් ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයටත් ගලපාගෙන බොහෝ කාලයක් මේ සසරේ ඉපදෙමින් මැරෙමින් දුක් විඳිමින් ආපු මේ සසර ගමනට නැවතීමේ තිත තියන්න අපි හැම දිනාටම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනාටමත් අප සෑම සියලු දිනාටමත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ පරම ගම්භීර ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත්ත පිණින් අපි හැම දිනාටමත් මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දින අශ්‍රීමත් දම්සක ධර්මදේශනය සඳහා දායකත්වය දරන්නේ ශ්‍රද්ධා රූපවාහිනියේ ගරු සභාපතිනි තැන්පත් පින්වත් රෝෂිනී රාජපක්ෂ මහත්මිය විසින් තමයි. ඉතින් විශේෂයෙන්ම පින්වත් මහත්මිය බලාපොරොත්තු වෙනවා අද දවසේදී පින්වත් රෝෂිනී රාජපක්ෂ මහත්මියගේ අදට එදී ඇති උපන්දිනය නිමිති කරගෙන තමයි මේ විදිහට ධර්ම දානමය වශයෙන් තමන්ගේ ජීවිතයට උදාර වූ ශ්‍රේෂ්ඨ වූ පිනක් මේ රැස් කරගත්තේ. ඉතින් බොහෝ දෙනෙක් තමන්ගේ උපන්දිනය සමරන්නේ මේ විදිහට නෙමෙයි. නමුත් මේ පින්වත්තුන් මේ පින්වත් මහත්මිය අද දවසේ තමන්ගේ ජීවිතයට කවදාවත් උපන්දිනය සමරපු නැති ආකාරයට බොහෝ දෙනෙක්ට සියලු ලෝක සත්ත්වයාට ධර්ම දානය ලැබලා දීමේ අරමුණින් ඉතාමත්ම සතුටින් අද දවසේ අසිරිමත් දම්සක ධර්ම දේශනාවට දායකත්වය දරුවා. ඉතින් මේ පින්වත් මහත්මිය බලාපොරොත්තු වෙනවා මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්නට පළමුවෙන්ම ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා විසිරී පැතිරී සිටින සියලු දෙවියන්ට සියලු බ්‍රහ්මයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුභාවයෙන් පුණ්‍ය බලයෙන් ඒ සියලු දෙව්බඹුන් දිව්‍යාවශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා. දහමේ හැසිරෙන අප හැම දෙනාටම ධාර්මික රැකවරණය සලසත්වා. ඒ සියලු දෙවියන්ටත් සියලු බ්‍රහ්මයින්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම පින්වත් රෝෂිණී රාජපක්ෂ මෙතිනිය බලාපොරොත්තු වෙනවා තමන්ව මේ ලෝකයට බිහි කරලා තමන්ට සුජාත උපතක් ලැබලා දීලා වටිනා මනුෂ්‍ය ජීවිතයක් දායාද කරපු තමන්ගේ ආදරණීය මෑණියන් වන පින්වත් නාලිනී කරුණාරත්න මෑණියන්ට මේ පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම පින්වත් රෝෂිණී රාජපක්ෂ මහත්මියගේ දයාබර පියාණන් වන රංජිත් කරුණාරත්න මහත්මයාටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්වත් රෝෂිණී රාජපක්ෂ මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන ශමින්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ දයාබර පියාණන් වන ගරු කථානායක තැන්පත් පින්වත් චමල් රාජපක්ෂ මැතිතුමාටත් ඒ පින්වත් මහත්මයාගේ දයාබර මෑණියන් වන චන්ද්‍රා රාජපක්ෂ මැතිනියටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා පින්වත් රෝෂිණී රාජපක්ෂ මැතිනියත් ඒ වගේම ශමින්ද්‍ර රාජපක්ෂ මැතිතුමාත් මේ ලෝකයට බිහි කරලා සුජාත උපතක් ලැබලා දුන්න ඒ පින්වත් දෙමව්පියන්ට, ඒ පින්වත් නාලිනී කරුණාරත්න මෑණියන්ටත්, රංජිත් කරුණාරත්න මහත්මයාටත්, ඒ වගේම ගරු කථානායක තැන්පත් චමල් රාජපක්ෂ මැතිතුමන්ටත්, පින්වත් චන්ද්‍රා රාජපක්ෂ මැතිනියටත් මේ රැස් කරගත් සියලූම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන් කායිකව සූපත් වෙත්වා, මානසිකව සූපත් වෙත්වා, චිරජීවනය සැලසේවා. තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් දෙවියන්ගේ දැහැමි රැකවන්නේන් මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී අසිරිමත් දම්සක ධර්ම දේශනය සඳහා දායකත්වය දරන පින්වත් රෝෂිණී රාජපක්ෂ මහත්මියටත්, ඒ වගේම මේ පින්වත් මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන ශමින්ද්‍ර රාජපක්ෂ මැතිතුමාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වතුන්ට මේ උතුම් ධර්ම දානමය පින්කමට අපෝපකාර කරපු මේ උතුම් පින්කමට සහභාගී වූ පින්වත් ඔබ සියලු දෙනාටමත්, ඒ වගේම පින්වත් සෑම සියලු දෙනාගේම පවුලේ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම කායිකව සුවපත් වෙත්වා, මානසිකව සුවපත් වෙත්වා, චිරජීවනයේ සැලසේවා. ඒ වගේම මේ සිද්ධ කරන උතුම් සදහම් සේවාව ඉදිරියටත් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න සිළු දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ අපූපකාර සැලසේවා. පින්වත් හැම දිනාටමත් මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපිට මේ විදිහට දහම් මඟ විවර කළා ධර්ම මාර්ගයේ ගමන් කරන්නට භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අපේ ජීවිතයට සමීප කළ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු ලෝවාසී සියලෝම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් සියලෝම පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන් වහන්සේලාටත් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම ශ්‍රවණය කරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් ඒ වගේම පින්වත් තනගාරිකා මෑණියන් වහන්සේලාව ආදරෙන් රැක බලා ගන්නා පින්වත් අපගේ අම්මාටත් පින්වත් අප්පච්චීටත් අපි මේ පින් සතුට සිතින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ලෝවාසී සියලුම සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාම කායිකව සූපත් වෙත්වා, මානසිකව සූපත් වෙත්වා, චිරජීවනය සැලසේවා. මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් රෝෂිනී රාජපක්ෂ මහත්මියත් එවැගේම ශමින්ද්‍ර රාජපක්ෂ මහත්මියත් නමින් මිය පරලොව ගිය පවුලේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත් සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. නුදුරු භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.